මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත මේ වන විට මැත් සිද්ධීන් 51ක් පමණ වාර්තා වී තිබෙනවා. තහවුරු කර නොගත් සිද්ධීන් ප්‍රමාණය මීට වඩා අධිකයි. මෙම 51 අතරින් ඇත් බරපතල සිද්ධීන් 7ක්, බරපතල නොවන සිද්ධීන් 44ක් හා ගිනි අවි භාවිතා කිරීමේ සිද්ධීන් 2ක් පමණ වාර්තා වෙනවා. මෙවර අපේක්ෂකයෙක් වන සුමන්තිරන් මහතාගේ වාහනයේ තිබී පොලිසිය පෝස්ටර් හා පත්‍රිකා තොගයක් ලබාගත් බව, ඒ අතරම නීති විරෝධී ක්‍රියාවක්, ඕනෑම අපේක්ෂකයෙකුට තමන්ගේ පෝස්ටර් ආදිය තමන්ගේ වාහනයේ රැගෙන යා හැකි. නමුත් පොලිසිය නීති විරෝධී ආකාරයට එහිදී ක්‍රියා කොට තිබෙන බවක් තමයි අපට පෙනී යන්නේ.